මම විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපනය හදාරන කාලෙදී කියපු පොතක් තිබුණා. ඒ කියමන තමයි අදටත් මට ඉදිරියට යන්න වළංගු වන්නේ. මං හිතනවා අද මේ තරගයකට පෙනී සිටි දුල පුතාලටත් ඒ සිතවිල්ල ඒ කියමන සාර්ථකත්වයට කරා ගෙන යාවි කියලා. ඔබේ සිතවිල්ලවල ප්‍රධානියා ඔබම වන්න. ඔබේ පාලනයට යටත් ඔබේ සිතවිලි සමග ඔබ කැමති ඕනෑම දෙයක් ඔබට කළ හැකියි. ප්ලේටෝ කියන දාර්ශනිකය තමයි මේ ප්‍රකාශය ඉදිරිපත් කළා තියෙන්නේ. අපි ජීවත් වෙන කාලය තුළදී අපි නිසංසලව කාලය ගත කරද්දී ඒ හැම වෙලාවකදීම අපේ ජීවිතයට අපේ සිතට ඇතුල් වෙන්නේ පරාජිත පැරණි සිතුවිලි. මං හිතන්නේ ඒක යථාර්ථය. ලක් නැනපෙන සංකල්පය ඔබලට ලබා දුන්නේ ලක් FM වෙත ලබා දුන්නේ ලක් FM නිර්මාතෘ වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ ලක්ෂණ වසන්ත පෙරරාමතුමන්. අපට අවශ්‍ය වුණේ දූ දරුවන්ගේ දැනුම තවත් වැඩි දියුණු කරන්න.